අපි මේ පිළිබඳව අපේ ස්ථාවරයේ ප්‍රකාශ කරා ආරම්භයේදීම අපිට විපක්ෂ නායකතුමා කවා නඩුවක් තියෙනවා කොහොම වෙනා නඩු අංක ඉදිරිපත් කරන්න කියලා. අපි නඩු අංකයක් ඉදිරිපත් කරා. ඒ නිසා අපිට මැතිවරණ කාලවල සිල් රෙද්ද බෙදපු හැටි ඉඳලා සමෘද්ධිය දේශපාලනීකරණය කරපු උදවිය ගැන හොඳට කතා කරන්න අවස්ථාවක් තිබුණත් අපි අධිකරණයට ගරු කරන ආණ්ඩුවක් අපි මේකට පිළිතුරු දෙන්නේ නැහැ කියලා දවල් ඉඳලම කිව්වා. ඒ නිසා අපි ඒකට පිළිතුරු දෙන්නේ නැහැ.